හොඳයි පින්නතුනි, උදෑසන දානේ පූජා කරන්නට බලාපොරොත්තු වන අවස්ථාව. ප්‍රථමයෙන්ම නමස්කාරය කියන්න පංචශීලයේ සමාදන් වන්නට. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත. හොඳයි, සදහවත් වාසනාවන්ත පින්නතුනි, අසන්ත මහත්මාත් ඔබාසිනි නෝනත් අද හිමිදිරි පාන්දර තමගේ නිවසේහි සංඝ සතු දානමය පින්කමක් සිදු කරන අවස්ථාව. ඔබ දෙපළටත්, ඒ වගේම මේ තමන්ගේ පුතුණුවන් ආලෝක පුතුණුවන්ටත්, ඒ වගේම තමන්ගේ ආදරණීය දෙමව්පියන්ටත් ආශිර්වාද පිණිස සිදු කරන උතුම් දානමය පින්කමයි මේ සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ. ප්‍රථමයෙන්ම දානයේ මුල් කොටස සම්බුද්ධ පූජාවසෙන් පූජා කරන්නට බලාපොරොත්තු වන්නේ. ඉමහත් ශ්‍රද්ධාවෙන් සෝදානම් කරපු මේ සියලු දානෝපකරණ අප සරණ ගිය අපේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී ඒ උතුම් සම්බුදු ගුණයට බුද්ධ පූජාවක් වශයෙන් පූජා වේවා, පූජා කරමු. එසේ පූජා කිරීමෙන් ජනිත කරගන්නා වූ මේ උතුම් පුණ්‍ය ඵලය මේ අප හැම දෙනාටම මෙලොව යහපත සුගතිය පිණිසත්, අප නමින් මිය ගිය සියලු ඥාතීන්ටත්, පින් අනුමෝදන් වන්නට බලාපොරොත්තුෙන් සිටින සියලු සත්ත්වයන්ටත් මේ සියලු පින් සුගතිය පිණිසත්, උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිසත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි එකට ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජාව පවත්වමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ද. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්දෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුන්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්බං සම්බටානේ සුපතිට්ඨිතං සාරේරික ධාතු මහාබෝධින් බුද්ධ රූපං සකලං සදා ඝනසාරම් පදින්තේන දීපේන සමදම් සිනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං ගන්ධ සම්භාර යුන්තේන දෝපේනාහං සුගං පෝජයේ පෝජනීයං තම් පෝජා භාජන මුන්තමන් වන්න ගන්ධ ගුණෝපේතම් ඒතම් කුසුම සන්තතිම් පෝජයාමි මුනින්දන්ස සිරිපාද සරෝරුවේ පෝජෙමි බුද්ධම් කුසුමේන පුඤ්ඤේන මෙතේන ච හෝතු මොක්ඛම් පුප්පන් මිලායාති යතායිදම් මේ කායෝ තථායාති විනාස භාවං අධිවාසේතුනෝ බන්තේ පානියං නුපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදේවාසේතුනෝ බන්තේ භෝජනං නුපනාමිතම් අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදේවාසේතුනෝ බන්තේ සම්බං සන්දාය පූජිතම් අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තිය සාදු සාදු සාදු. හොඳයි පින්නතුනි, ඊළඟට බලාපොරොත්තු වන්නේ ශ්‍රද්ධාවෙන් සෝදානම් කරපු මේ දාණය ස්වාමීන් වහන්සේලා උදෙසා පූජා කරන්නට. ඉතින් අසන්ත මහත්මා, ඕබාසිනී නෝනා, මේ ආදරණීය දෙමව්පියන්, මේ ආදරණීය පුතුණුවන් කැටුව මේ පින්කම සිදු කරන්නේ. ඔබ කල්පනා කරන්න, ඔබේ දෑතින් සෝදානම් කරපු මේ දාණය පූජා කරන්නේ එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ පටන් අතීතයේ වැඩ සිටිය, වර්තමානයේ ලෝකේ පුරාම වැඩ සිටින, අනාගතයේ මේ ශාසනයට ඇතුළත් වන කියන මේ තුන් කාලයටම අයිති සියලුම මහා සංඝරත්නය වෙනුවෙන් ඔබේ මේ දානේ පූජා කරන්නේ කියන හැඟීම ඇති කරගන්න. ස්වාමීන් වහන්සේලාගේ ගුණයන් සඳහන් කරන්නේ උන්වහන්සේලා මේ ආරස්කණික මාර්ගයේ නැමැති මන ප්‍රතිපදාවට පිළිපන්න උත්තමයන් වහන්සේලා ලෝකයාගේ අනුත්තර පුණ්‍යක්ෂේත්‍රයේ විදියට ස්වාමීන් වහන්සේලා සලකනවා. උන්වහන්සේලා ගිහිගිය සම්පත් අත්හැරලා සමස්ත ජීවිතයේම ආධ්‍යාත්මික ජීවිතයක් සඳහා කැප කරමින් මේ ධර්මයේ දේශනා කරන්නටත් ඒ ධර්මයේ මතු පරපුරට දායාද කරන්නටත් ජීවිතයේ සම්පූර්ණම කැපකළේ ඉන්න උත්තම පිරිසක්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා අතීතයේ පටන් ලොකු කැපවීමක් කළා. උන්වහන්සේලා සමන් වහන්සේලාගේ ආධ්‍යාත්මික දියුණුව ලබා ගත්තා වගේම ලෝකයට මේ ධර්මයේ දෙන්නට සුවිශාල කැපවීමක් කළා. ඉතින් ඒ සියලුම ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ඔබේ දෑතින් සෝදානක මේ දාණය පූජා කරමු. පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත කරගන්නා වූ මේ උතුම් කුසල ධර්මයේ හේතුවෙන් ඔබ හැම දිනාටම මෙල වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නයේ චිර ජීවනය සැලසේවා. ඒ වගේම මාස කීපයක් මේ රටේ ඉඳලා නැවත එංගලන්තය බලා යාමට බලාපොරොත්තු වන ඒ දුෂ්යන්ත සිල්වා මහත්මයාටත් ඒ නොනා මහත්මියටත් තමන්ගේ ඒ ගමනාගමන කටයුතු හොඳින් සිද කරගෙන නැවත ඒ බලාපොරොත්තු වන ආකාරයට තමන්ගේ වාසස්ථාන වලට යන්නට මේ උතුම් පින්කමත් ආශිර්වාදයක් වේවා. ඒ වගේම මේ පින්කම දැකලා සතුටට පත් වන්නට පුළුවන් යම් තාක් සත්‍යයන් විශ්සේ කොතනක හෝ වෙත්නම් ඒ සියලු සත්‍යෝද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ සෝදානම් කරපු දාණය අටපිරිකර සහිතව ස්වාමින් වහන්සේලාට පූජා කරමු. සාදෝ සාදෝ සාදෝ. ඉමං දෙක්ඛං සාට්ඨ පරික්කාරම් සපරික්කාරම් භික්ඛෝ සංඝස්ස දේම. ඉමං දෙක්ඛං සපරික්කාරම් සාට්ඨ පරික්කාරම් භික්ඛෝ සංඝස්ස දේම. ඉමං භික්ඛං සපරික්කාරම් සාට්ඨ පරික්කාරම් භික්ඛෝ සංඝස්ස දේම. හොඳයි. ඒ වාක්‍යය කියනවා සමගම පින්තුන් සතුව පැවතිච්ච මේ දාණය මහා සංඝරත්නයට පූජා වුණා. ඉතින් හුවක්ම සතුටට පත් ගන්න ඔබේ දෑතින් සූදානම් කරපු මේ දාණය පූජා කළේ මේ වැඩම කළා වූ ස්වාමින් වහන්සේට පමණක් නෙවෙයි, සරියුත් මුගලන් ආදී ඒ සියලුම මහා සංඝරත්නයේ වෙනුවෙන් ඔබේ මේ දාණය පූජා කළේ කියන හැඟීම සතුට ශ්‍රද්ධාව දිනු කරගන්න. මේ සියලු පින් කමලානිසංසයෙන් ඔබ හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තියත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි. සදහවත් පින්තුනි, මේ වෙලාවේ ස්වාමින් වහන්සේලා පිරි සූත්‍රය සජ්ජහනා කරලා පින්තුන් හැම දෙනාටම ආශිර්වාද කරනවා. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ ආශිර්වාදයෙන්, දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබ හැම දෙනාටම නිරොග් නිරෝගී සම්පත්තිය කිර ජීවනය සැලසේවා. අසන්ත කෙම්පිටිය මහත්මාට, ඔබාශිනි නෝනා, ආලෝක පුතුණුවන්, දුෂ්යන්ත සිල්වා මහත්මා, ඒ වගේ මේ නෝනා මහත්මිය ඇතුළු ඔබ හැම දෙනාටම නිරොග් නිරෝගී සම්පත්තිය කිර ජීවනය සැලසේවා. සිදු කරන සියලු දෙහැම කටයුතු දිනෙන් දින සඵල කරගන්නට මේ උතුම් පරිත්‍රාණ ධර්ම දේශනාවත් ඔබ හැම දෙනාටම ආශිර්වාදයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි කවුරුත් එකට පිරිත් ධර්මයේ සජ්ජහන කරමින් ආශිර්වාද සල්සා ගනිමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දන්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්ස බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ එහි පන්සේකෝ ඕපනයිකෝ පංචන්තං වේදි විඤ්ඤෝ හේති සුපටිපන්නෝ භගවතෝ ශාවක උජෝපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඤාය පටිපන්නෝ භගවතෝ සාමීචේ පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට පුරිස ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයි දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤං ලෝකං සාති ඒතේන සංච වංජේන පාතු ත්වං රථ ඒතේන සංච වංජේන පාතු ත්වං රථ නන්තයම් ඒතේන සංච පාතු ත්වං රථ නන්තයං යං කිංචි වින්තං නිදවා හුරං වා සංගේසු රතනං පනීතං නනෝ සමන්නත්ථි තථාගතේන ඉදම්පි බුද්දේ ඒතේන සංශේන සුවන්ති හෝතු කයං විරාගං නමතං පනීදං යදංජගං මුනි සමාහිතෝ නතේන ධම්මේන සමන්ති කිංචි ඉදම්පි ධම්මේ ඒතේන සංශේන සුවන්ති හෝතු කේනං පුරාණං නවන්නත්ති සම්භවං විරන්ත ආයතිකේ බවස්මින් තේකේන බීජා අවිරුල් හිංජන්දා නිම්බන්ති යතායං පදීපෝ ඉදම්පි සංගේ රතනම් පනීතං ඒතේන සුවන්ති හෝතු කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අබිස සංකෝ වයෝජසෝ ජෝච සුවචෝ ශංස මුදු අනතිමානී සන්තුන්ස කෝෂ අප්පකින්චෝච සල්ලහුක වුන්ති සන්තේන්ද්‍රයෝච නිපකෝච අප්පගම්බෝ කුලේසු අනනු නච ගුන්දං සමාශරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යොන් සුඛිනෝ වාකේමිනු සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා ඒකේචි පාන බෝතන්ති තසාවාතා අනවසේ සාදී ගාවායේ මහන්ත මජ්ජිමා රස්ස කානුක තෝලා දිට්ඨාවායේව අන්දින්ඨායේ ච දුරේ වසන්ති බෝතාවා සම්භවේ සේවා සම්බේ සන්ත භවන්තු සුඛිතන්තාන පෙරෝ පරන්නි කුම්බේත නාති මඤ්ඤේත කත්තචිනං ව්‍යාරෝසනා පටිඝ සංඥානාඤ්ඤමඤ්ඤං නස්ස දුක්ඛ මිච්ඡය මාතායතානි ආයුසායේක පුන්ත මනුරක්කේ එවං ති සම්බෝතේ සෝමාන සම්භාවනි මෙත්තං ච සම්බලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උන්දං අදෝෂතිරි අසම්බාධං අවේරං අසපන්තං තෙට්ටං චරං නිසින්නෝ වාසයානෝ යාවතංස විගත මින්දෝ ඒතං සතින් අදෙට්ටේය බ්‍රහ්මමේතං ඉදමාහෝ දෙට්ටෙන්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්හන්නෝ කාමේ සුවිනෙයගේ දම් නහි ජාතු ගම්බසි පුනරේතිතේන සංච වංජේන සොන්දිතේ හෝතුම් ඒතේන සංච වංජේන සම්බරෝගෝ විනස්සතු ඒතේන සංච වංජේන හෝතුතේ ජය මංගලං සම්බේතියෝ විවංජන්තෝ සම්බරෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුඛෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ සම්බ බුද්ධානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ සම්බ ධම්මානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ සම්බ සංඝානුභාවේන සදා සන්ති භවන්තු තේ නක්ඛන්ත යක්ක භූතානං පාපක නිවාරණා පරිත්තස්සානුභාවේන හන්තු තේ සන්නුපද්ද දේවෝ වස්සතු කාලේන සංස සම්පන්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ හොඳයි පින්නතුනි අද දින මේ නිවසේ ඊටාම වටිනා ආශිර්වාදාත්මක පින්කමක් සිදු කරපු අවස්ථාව අසන්ත මහත්මයා නොනා මහත්මිය දරුවා මේ දෙමව්පියන් ඇතුළු මේ කවුරුත් ඒක රාශී වෙලා සාමූහිකව සිදු කරපු ආශිර්වාදාත්මක පින්කමයි මේ නිමාටපත් කළේ. ඉතින් අපට ඔබ දන්නවා අපි මේ ලෝකයේ මේ වගේ මිනිස් ආත්මභාවයක් ලැබුවේ සසර හුඟක් පින්දහම් සිදු කරලා. ඒ විතරක් නෙවෙයි අපි ඉපදිච්ච මේ කාලයේහි ලෝකයේහි බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයේ තියෙන කාලෙකයි අප මේ ජීවත් වෙලා ඉන්නේ. ඉතින් වාසනාවන්ත මනුස්ස ආත්ම භාවයක් සහ බුද්ධෝත්පාද කාලයක් කියන මේ දෙකම එකට මුණ ගැහිම ඊටාම දුර්ලභ අවස්ථාවක් ලෙසයි බුදුදහමේ සලකන්නේ. වරක බුදුජානන් වහන්සේ සඳහන් කරනවා අපායේ ගිහිපු සත්වෙක් නැවත මනුස්ස ලෝකෙට එන එක ඊටාම දුර්ලභ කාරණයක් කියලා. උපමාවකෙන් දක්වනවා මහා සාගරයේ ඉන්න කැස්බෑවා අවුරුදු 100කට දවසක් උඩ එනවා නම් ඒ උඩ එන දවසේදී වියගසක් වියගස කියන්නේ අර කරත්තේ හරක බඳිනකොට හරකගේ කරුණින් බඳින එළියේ සිදුරක් තියෙනවා ඒ නූල යන්න ලනුව යන්න අන්නේ සිදුරක් තියෙන ඒ වියගස මුහුදට දාපු අවස්ථාවේදී මුහුද එක එක තැන්වල පාවෙවේ තියෙනවා නම් එහෙම තියෙන අවස්ථාවේදී අවුරුදු 100කට වරක් මුහුද යට ඉඳලා අර කැස්බෑවා කියන සතා උඩට එනවා නම් ඒ එන අවස්ථාවේදී ඒ සතාගේ ඇස් දෙකම පේන්නේ එකයි පේන්නේ ඒ එක පේන ඇහින් අර සිදුරට ඇස යොමු වෙලා ඒකෙන් අහස දකින්නයි කියන එක ඉතාම දුර්ලභ කාරණයක්. අන්න ඒක බුදුහාඳුර සඳහන් කරන මේක ඉක්මනින් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඊටත් වඩා අමාරු දෙයක් තමයි අපාගත වෙච්ච සත්‍යයක් මනුස්ස ලෝකෙට එන එක කියලා. ඊළඟ සඳහන් කරන මනුස්ස ලෝකෙට ආවත් බුද්ධෝත්පාද කාලයක් ලෙසින් මුණ ගැහෙන්නේ නැහැ. බුද්ධෝත්පාද කාලයක් මුණ ගැහෙම සඳහන් කරන නැවත අර උපමාව දක්වනවා. අර අවුරුදු 100කට වරක් උඩට එන කණකැස් බෑවා, අර එක සිදුරක් තියෙන වියගසෙන් එක ඇසක් පේන ඇසින් එතනින් මහස බලනවා කියන කාරණයට නැවත උපමාවට ලක් කරනවා. ඒ මනුස්ස ලෝකෙට ආපු සත්‍යයට බුදු දහමක් මුණ ගැහෙනවා කියන කාරණා. ඉතින් මෙන්න මේ දෙකම පේනකොට අපට සඳහන් කරන්න පුළුවන් කොච්චරනම් දුර්ලභ අවස්ථාවක්ද අපි මේ අවස්ථා දෙකම එකට ලැබිච්ච එක කියලා. සාමාන්‍ය දැන් කාලේ ලොතරැයියක් එහෙම ඇදුනොත් බොහෝ දෙනෙක් සතුට වෙනව නේද? ඇතැම්ට මිලියන ගානකින් එකිනෙකට ලොතරැයියක් ඇදුනොත් ඒක ලොකු භාග්‍ය සම්පන්න අවස්ථාවක් කියලා නේ. නමුත් මිලියන ගාන නෙමෙයි ඇතැම්ට ට්‍රිලියන ගණන් වලින්නුත් ලබන්න බැරි දුර්ලභ අවස්ථාවක් තමයි අපි මේ ලබලා තියෙන්නේ. අන්නේ අවස්ථාව ලැබිච්ච වෙලාවේදී අපි තේරුම් ගන්න ඕන අපේ ජීවිතයේ ඉහළම පරමාර්ථය මොකක්ද කියලා. එතකොට අපි සාමාන්‍ය දෛනික ජීවිතේ ඉගෙන කියා ගන්නවා, කරගේ ආරක්ෂා කරනවා, දරුවන්ගේ වැඩ කරනවා. ඒවා අපි ඇත්තෙන්ම සාමාන්‍ය විදිහට කරන දේවල්. ඒව ලෝකේ ඕනම කෙනෙක් කරනවා. ඒක විශේෂත්වයක් නෙවෙයි. දරුවන්ට හොඳට උගන්වන එක, විශ්වවිද්‍යාලය යවන එක ඕන කෙනෙක් කරනවා. නමුත් අපි දක්ෂ වෙන්නට ඕන අපි මේ දේ කරන අතරේදී අපේ දරුවනොත් අපේ ඥාතීන් සමග අපේ හිත දිනු කරන ඉහළම මට්ටමට අපේ හිත දිනු කරගෙන අපි දක්ෂ වෙන්නට ඕන. අන්න එතෙන්දී අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉතාම වැදගත් වෙනවා. ඉතාම පැහැදිලිව ක්‍රමානුකූලව දේශනා කරනවා කොහොමද අපි ටිකෙන් ටික අපේ මනස දිනු කරගන්නේ කියලා. එතෙන්දී පළවෙනි පියවර තමයි සම්මා දිට්ඨිය ඇති කර ගැනීම. Right vision කියන එක. Right understanding කියන එක. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අහනකොට අපට ලැබෙන මූලික අවබෝධය තමයි මේ සම්මා දිට්ඨිය කියන එක. අන්නේ සම්මා දිට්ඨියනොත් මුලින්ම ලැබෙන අවබෝධය තමයි අපේ හිත මුල් වෙලා අපි යමක් කරනවා නම් කයින්, වචනෙන්, සිතින් අන්නේ හිතේ ස්වභාවයට අනුව අපට හිත පිරිසිදු නම් සැප විපාක ලැබෙනවා, හිත අපිරිසිදු නම් දුක් විපාක ලැබෙනවා කියන කාරණය. මෙන්න මේ අවබෝධය සමගම අපි හැකිතාක් දුරට හිත අපිරිසිදු නොවන දේවල් වලින් වෙන් වෙනවා, නිතර හිත පිරිසිදුව තියාගන්නවා. හිත මෛත්‍රියෙන්, පරිත්‍යාග සීලයෙන් නිතර තියාගන්නකොට අපේ ජීවිතේ નિરાයාසයෙන්ම හොඳ දේවල් සිද්ධ වෙනවා. අම්මට තාත්තට සලකනවා, යුතුයකම් කරනවා, ධර්මයක ජීවත් වෙනවා, පංචශීල රකින්නවා, මේ හැමදේම වෙනවා හිත පිරිසිදුව තියාගන්නවත් එක්කම. ඒක ලැබෙන රිසල්ට් එක. ඒ නිසා කෙනෙකුගේ හිත පිරිසිදු නම් ඒ කෙනා නිතරම හොඳ දේවල් කරන්නේ. ඉඩක් ලැබුණ ගමන් දානයක් දෙනවා, බුද්ධ පූජාවක් පවත්වනවා, අසරණ කෙනෙක් දැක්කොත් සලකනවා, කළගුණ සලකනවා, ධර්ම ශ්‍රවණය කරනවා, ධර්ම සාකච්ඡා කරනවා. මේ හැමදේම ඔහුට ජීවිතයේ සතුට ලැබෙන කාරණා බවට පත් වෙනවා. මෙන්න මෙතනත් ඉතාම පැහැදිලි ධර්මයේ සඳහන් වන ආකාරයට මෛත්‍රිය භානාව වැඩිම. මෛත්‍රියෙන් ඉන්නවද, කෙනෙක් සමග අමනාපයෙන් ඉන්නවද කියන කාරණය තමයි අපේ ජීවිතයේ සතුට තීරණය කරන ප්‍රධාන ටර්නින් පොයින්ට් එක වෙන්නේ. අනේ නිසා තමයි ධර්මයේ ඉතාම පැහැදිලිව දක්වනවා යම්කිසි කෙනෙක් මානසික දියුණුවක් බලාපොරොත්තු වෙනවා නම් ඒ කෙනා විසින් කරන්න ඕන ප්‍රධානතම දේ තමයි මෛත්‍රී භානාව කියන එක. ඇයි අපි මෛත්‍රියෙන් අපි හිත ඉන්නකොට අපේ සම්පූර්ණම අපේ බොඩි එකයි මයින්ඩ් එකයි වෙනස් වෙනවා. ඒ මෛත්‍රී සිතුවිලත් එක්කම ඒක සම්පූර්ණම අපේ ශරීරයටම බලපානවා. එතකොට කෙනෙක් යම්කිසි වෙලාවක දැන් මෛත්‍රියෙන්ද ඉන්නේ අමනාපයෙන්ද ඉන්නේ කියලා ඉතාම පැහැදිලිව බලාගන්න පුළුවන්. තොර මෛත්‍රියෙන් ඉඳීමත් සමගම තමන් කරන හැම දෙයක්ම අනිත් කෙනා කෙරේ කරුණාවෙන් කරන්නේ. එතකොට අපේ ජීවිතය සම්පූර්ණ වෙනස් වෙනවා හොඳ පැතරියෙත් එක්ක. අනිත් දේ තමයි අමනාප වෙච්ච ගමන් මොකද්ද වෙන්නේ? අපි කරන දේවල් වලින් අපට දුක් පීඩා වෙන්නේ. එතකොට මෙන්න මේ අපි සැප විඳිනවාද දුක් විඳිනවාද කියන එක තීරණය කරන එක ප්‍රධාන ටර්නින් පොයින්ට් එකක් තමයි මෛත්‍රී භාන වැඩිම. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ සිදු කරන සියලුම පින්කම් අතුරින් මෛත්‍රී භාන වැඩිම අනිසංස වැඩි කියලා. ඇයි ඒකට හේතුව? ඒ මෛත්‍රී වැඩිමත් එක්කම එක පැත්තකින් කෙලෙස් අඩු වෙනවා, අනිත් පැත්තෙන් අපේ පැත්තේ තියෙන හොඳ ගතිගුණ වැඩි වෙනවා. ඒ මෛත්‍රී වැඩිීමේ ඉහළම රිසල්ට් එක තමයි එක්සැම්පල් එකක් දක්වනවා. අම්මා කෙනෙක් ඒ අම්මට ඉන්න එකම දරුවාට දක්වන ආදරෙන් සෙනෙහසෙන් හැම කෙනෙක් කෙරෙහිම බලනවා කියලා. අපි එහෙම බලනවා නම් අපි වාක් අපේ ජීවිත වෙනස් වෙනවා. අපි නිතරම අපේ පැත්ත නෙමෙයි බලන්නේ, අපි අනිත් කෙනාගේ පැත්තෙන් ඉඳන් බලන්නේ. දැන් අපි නිතරම අපේ පැත්තෙන් නැත්නම් අපේ ගෙදර ගැන විතරයි අපි බලන්නේ නේද? නමුත් මෛත්‍රිය වඩනකොට බලන්නේ අනිත් ගෙදර ඉඳලා මේ පැත්ත බලන විදිහට බලන්නේ. මේක තමයි වෙනස. අනිත් කෙනාගේ පැත්තෙන් ඉඳන් තමයි මේ පැත්ත බලන්නේ. එතකොට මට ආවාසියක් වෙනවද කියලා නෙමෙයි බලන්නේ. මම මේ හැසිරෙන එකෙන් අනිත් කෙනාට ආවාසියක් වෙනවද කියලා තමයි කොයිලෙත් බලන්නේ. එතකොට මෛත්‍රිය වඩන කෙනායි මෛත්‍රිය නොවඩන කෙනා අතර ප්‍රධාන වෙනස මේක. ඒත් මෛත්‍රිය වඩන කෙනා නිතරම අනිත් කෙනාගේ කෝණයෙන් බලන්නේ. අනේ යාට දුකක් හරදිරක් වේද? යාට කොහොමද යාගේ අපහසුතාව අඩු කරන්නේ කියලා ඒ පැත්තෙන් තමයි බලන්නේ. එතකොට මෙන්න මේකත් එක අපේ ලොකු ගුණයක්, අපේ ස්පිරිචුවලිටි එක දියුණු වෙනවා මේකෙන්. එතකොට බුදුහාමර දේශනා කරන්නේ මෛත්‍රිය වැඩි වීම කියලා කියන්නේ හරියට බ්‍රහ්ම ලෝකේ ජීවත් වෙනා වගේ කියලා. මනුස්ස ලෝකේ හිටියට යා මනසින් ඉන්නේ බ්‍රහ්මියක් වගේ ඉන්නේ. මෛත්‍රිය වඩන කෙනා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ හතර මොහොගේ ජීවිතේ හැම වෙලාවෙම තියෙනවා. හැම වෙලාවෙම තීරණයක් ගන්නෙ මේ කරුණොත් එක්ක. ඊළඟ කාරණය තමයි අපිට දිනු කරන්න පුළුවන් ඉහළම ක්වලිටිය තමයි සතිමත් බව, මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන්නේ. මයින්ඩ්ෆුල්නස් එක වඩන කෙනා සහ නොවඩන කෙනා අතර වෙනස බලන්න පුළුවන්. මයින්ඩ්ෆුල්නස් එක වඩන කෙනා නිතරම බලන්නේ ඔහු නිරීක්ෂකයෙක් විදිහට තමයි බලන්නේ. වෙන පිටින් ඉඳන් බලන කෙනෙක් විදිහට තමයි බලන්නේ. මයින්ඩ්ෆුල්නස් එක නොවඩන කෙනා තමන්ගේ පැත්තෙන් ඉඳන් තමයි බලන්නේ හැබැයි. ඒකට මයින්ඩ්ෆුල්නස් එක නියම විදිහට වඩනවා නම් ඔහු නිතරම බලන්නේ බාහිර රූපයක් පේනකොට තමන්ගේ මනසට දැන් මොකද වෙන්නේ කියලා බලන්නේ. මනස පැත්තෙන් බලන්නේ. ඒතර මනස පැත්තෙන් බලනකොට සාමාන්‍ය ලෝකයේ කෙනෙක් බාහිර ලෝකෙට නිස්සරම රෙස්පොන්ඩ් කරන්න බලන්නේ තමයි ඉන්නේ. මෙයා නිතරම බලන්නේ තමන්ගේ මනස පැත්ත. දැන් මේ දරුවා දඟ කරනකොට දරුවා දඟ කරනවා කියන එක ඔහුට පේනවා. නමුත් ਉਹ බලන්නේ දරුවා දඟ කරනකොට මට මොකද වෙන්නේ කියලා. මගේ හිතේ මෙලයි සත්‍ය මොකද්ද? මං අසහනෙන්ද නිස්සස් පිටද? මම එයත් එක අමනාපද සතුට වෙනවද මේ පැත්තේ බලන්නේ. එතකොට තමන් නිතරම තමන්ගේ මනස ආරක්ෂා කරගෙන තමයි ඉන්නේ. එතකොට බාහිරට ප්‍රතිචාර දැක්වුවට නිතරම තමන්ගේ මනස දිහා බලාගෙන ඉන්නේ. සාමාන්‍ය කෙනා නිතරම බලන්නේ බාහිර දේ මොකද්ද වෙන්නේ කියලා. අපි බලන්නේ බාහිර රූපයක් පේනකොට, ශබ්දයක් ඇනකොට මගේ මනසට දැන් මොකද්ද වෙන්නේ කියලා. අන්න ඒකේ සාමාන්‍ය මට්ටමේදී බලනකොට තමන්ගේ මනස දැන් යමක් කෙරේ ආසානම් ආසාවක් කියලා දන්නවා. අමනාපයක් නම් අමනාපයක් කියලා දන්නවා. මෝහයක් නම් මෝහය කියලා දන්නවා. මනස පැත්තේ දන්නවා. ඒකෙත් ඉහළම රිසල්ට් එක තමයි සතිපට්ඨානේ. තමන් මයින්ඩ්ෆුල්නස් එකේ ඉන්නකොට තමන් දන්නවා දැන් මේ වෙලාවේ ඉන්නේ අවිද්‍යාවෙන්ද ප්‍රඥාවෙන්ද කියලා. අවිද්‍යාවෙන් කියලා කියන්නේ මොකද්ද? තමන්ට යමක් මතක් වෙනකොට නිතරම මතක් වෙන රූපයක් එක්ක. ඕනම දෙයක් කල්පනා කර බලන්න. දැන් අම්මා ගැන මතක් වෙනකොට, තමන් කරන රැකියාව මතක් වෙනකොට, තමන් ඉගෙනගත් යුනිවර්සිටිය මතක් වෙනකොට, පිච්ච මලක් සුවඳක් දැනෙනකොට නිතරම මතක් වෙන රූපයක් නෙමෙයි. ඒ රූපය මතක් වෙනකොටම තමන්ගේ හිතේ ස්වභාවය මොකද්ද? ඒ රූපයේ දැන් තියෙන දෙයක් වගේ තමයි තියෙන්නේ. අපට කිසි විටකත් හිතෙන්නේ නැහැ මේ රූපේ පේන වෙලාවේදී තමන් මේ තමන්ගේම මයින්ඩ් එකේ රීඩ් කරන්නේ කියලා තමට හිතෙන්නේ නැහැ. අර අපි උදාහරණයක් විදිහට කෑම කනකොට කෑමක රසක් දැනෙනකොට අපට නිතරම හිතෙන්නේ ඒ කෑම රස දැනෙන්නේ මේ පිඟානේ තියෙන කෑම කියලා. නමුත් ඇත්තටම ඒ මොහොතේ රස දැනෙන්නේ කොයි ආහාරයද? තමන්ගේ කටේ තියෙන ආහාරය. නමුත් අපි බලාගෙන ඉන්නේ පිඟාන දිහා. අපි නිතරම හිතන්නේ මේ රස තියෙන්නේ මේ පිඟානේ තියෙන කෑම කියලා. ඇත්තටම රස තියෙන්නේ මේ වෙලාවේ දිවේ තියෙන කෑම. අන්නේ වගේ තමයි අපිට මේ වෙලාවේ හිතට රූපයක් මැවෙනවා නම් යම් කිසි දෙයක් මතක් වෙනකොට අපි හිතන්නේ ඇත්තට මේ රූපය මේ තියෙන වෙලාවේ මතක් වෙන රූපයක් කියලා. අන්න ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒක තමයි භවය කියලා කියන්නේ. ඒක තමයි the process of becoming කියලා කියන්නේ. නැවත අපි සසරට එන්න සුදුසුකම තියෙනවායි කියන්නේ මේකයි. අපට හීනයක් දැක්කත් හීනක් හිතන්නේ අපි රූපයක් එක්ක. බලන්න දැන් හීනයක් පේන වෙලාව. හීනෙන් අපිට කවුරු හරි පේනවා කියලා කියමු. හීනෙන් ලස්සන රතු පාට රෙද්දක් පේනවා කියලා කියමු. අපි හිතන්නේ ඒ වෙලාවට ඒක තියේ කියලා නේ. නමුත් ඇත්තට මේ හීනේ දකින්න වෙලාව අපි රතු පාට දැකිය ඇසෙන්ද? ඒ ශබ්දය අපි කනෙන්ද? නෑ නේ නේ. රූපයක් නැති වෙලාවේදී සම්පූර්ණ මනසින් නේ මේක අත්විඳින්නේ. ඇත්තටම ඒ දෙයම තමයි මේ වෙලාවේ තියෙන්නේ. මේ වෙලාවෙත් අපි ඇසෙන් රූප දකිනවා දැක්කට අපි ඒක තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ මනසින්. ඒතර බුදුදහමේ රූපයක් නැහැ කියලා කියන්නේ නැහැ. රූපයක් නැහැ කියුවොත් ඒක විඥානවාදයට යනවා. බුදුදහම විඥානවාදයක් නෙවෙයි. බුදුදහම කියන රූපයක් කියනවා. හැබැයි ඒ රූපය මේ වෙලාවේ අපේ කර්ම ශක්තියට අනුව තමයි අපේ මනසේ ස්වභාවය අනුව නිර්මාණය කළ දෙන මේ ඇස ආදී ආයතන වලට සාපේක්ෂව තමයි රූපය පේන්නේ. එතකොට අන්නේ පේන රූපයත් දිගට එක දිගට පේන රූපයක් නෙවෙයි. මේ මොහොතේ හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් එතනම නිරුද්ධ වෙන ස්වභාවයක්. එතකොට බුදුදහමේ ඉගෙනම රිසල්ට් එක කියලා කියන්නේ මොකද්ද? අපට කුමන දෙයක් මතක් වුණත් රූපයක් මතක් වෙනවා නම් මතක් වෙනකොටම අපි දන්නවා දැන් මේක නිරුද්ධ වෙච්ච රූපයක් මේ මනසින් දකින්නේ කියලා. එහෙම දකින වෙලාවේදී අපට බාහිර රූපයකින් දුකක් එන්නේ නැහැ. දැන් අපි කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා තියෙනවනේ අද ඥානෙනේ. හැබැයි අපි දැන් මෙතන ඉන්නකොට අපට හිතෙනවද තාමත් මේ කණ්ණාඩිය රූපයේ තියේ කියලා? අපට හිතෙන්නේ නැහැනේ. එතකොට ඒ නිසා අපට ඒ කණ්ණාඩිය තියෙන රූපියට කවුරුවත් කරදර කරයි කියලා බයක් තියෙනවද? ඒ රූපේ ලෙඩ වෙයි, ඒකේ තියෙන මගේ කණ්ණාඩි දෙක කවුරු හරි ගලව ගනි, එහෙම කියලා බයක් තියෙනවද? අපට ඒ කිසිම දුකක් අපට ඒක හටගන්නේ නැහැ. ඒතර අපි දන්න මේක එතන ඉතුරු නැතුවම සීස් වෙනා තියෙන්නේ, නිරුද්ධ වෙනා තියෙන්නේ. අන්න ඒ දෙයම තමයි මේ වෙලාවේ අපේ මනසෙත් තියෙන්නේ. අපේ හැට රූපයක් දැකලා තියෙනම් කන්න ශබ්දයක් අහලා දිවට රසයක් දැනෙලා නාසයට ගඳ සුවඳක් ශරීරට පහසක් මේ අත්දැකීමක් අපේ ජීවිතය යම්තා කතියේ ලැබලා තියෙනවා නම් ඒ තරක් නේ මේ මොහොතේ ලබනවා නම් ඒ ලබන දේත් අපි තේරුම් ගන්නේ මනසින් කියලා දකිනවා නම් මේක තමයි දුකේ නිරෝධය කියලා කියන්නේ. මෙන්න මේ අවබෝධීන් අවස්ථාවේදී අපට බාහිර කිසිම කෙනෙකුට අපට දුකක් දෙන්න පුළුවන් කමක් නැහැ. රූපය කොච්චර වෙනස් වුණත් අපි රූපෙන් දුක එන්නේ නැහැ වෙලේ. රූපය වයසට ගියාට ජරා දුක වෙන්නේ නැහැ. රූපය ලෙඩ වුණාට ව්‍යාධි දුක වෙන්නේ නැහැ. රූපය නැති වුණාට මරණ දුක වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ අවබෝධය ලබන්නේ මරණයෙන් පස්සේ නෙවෙයි. බුදුදහමේ කියන නිවන මරණයෙන් පස්සේ තියෙන නිවනක් නෙවෙයි. මේ මොහොතේම මේ අවබෝධය ලැබෙච්ච මොහොතේම මේ දුක්ටකින් අපිට නිදහස් වෙන්න පුළුවන්. හැබැයි දුක්ටකින් නිදහස් වෙනවා කියලා මේ වගකීම් ටිකෙන් නිදහස් වෙනවා කියන එක නෙවෙයි කියන්නේ. තමන්ට මේ වගේ කීම් ටිකක් තියෙනවා නම් දරුවන්ගේ වැඩ, රැකිරක්ෂාවේ වැඩ ඒවා කරනවා. නමුත් තමන් දන්නම ඒව ජීවිතයේ ෆයිනල් ගෝල් එක නෙවෙයි කියලා. ඒක ජීවිතයේ ෆයිනල් ගෝල් එක කරගත්තොත් මොකද වෙන්නේ? ඔව් ඔබේ දරුවා ෆයිනල් ගෝල් එක කියලා හිතාගත්තොත් වෙන්නේ දරුවා ලෙඩ වෙනකොට දුක් එක ගන්න වෙනවා. දරුවා කවදා හරි නෝන මහත්තයෙක් ඇවිල්ලා එක්කන් යන දවසේ දුක ඇති වෙනවා. දැන් දරුවා ඔබ ළඟ හැමදාම ඉන්නේ නැහැ නේ. දරුවා ඉගෙන ගන්නවා ඉස්කෝලේ යනවා ඊට පස්සේ ඉස්කෝලේ යනකොට ටිකක් බලන්න පුළුවන් ඊට පස්සේ විශ්වවිද්‍යාල යනකොට ටිකක් අඩු වෙනවා දකින ප්‍රමාණය ඊට පස්සේ විවාහ වුණාට පස්සේ ඉතින් මදර්ස් ඩේ ෆාදර්ස් ඩේ දවසට මල් වට්ටියකුත් අරගෙන මල් පොහොත් අරගෙන තාත්තා බලන්න ඉතින් මේක තමයි යථාර්ථය. එතකොට බුදුදහමෙහි තමන්ට රෙෆියුජ් එකක් තමන්ට ඉන්ෂුරන්ස් එකක් හදාගන්නවා කියන්නේ මොකද්ද? මෙන්න මේ ධර්මයේ තුලින් තමන් සේෆ්ටි එකක් හදාගන්නේ. එතකොට මෙන්න මේ අවබෝධය තුළ ඉන්නකොට තමන් කිසිම දවසක මේ භෞතික දේවල් ජීවිතයේ ෆයිනල් ගෝල් එක කරගන්නේ නැහැ. හැබැයි යුතුය කන්ටික හොඳට කරනවා. ධර්මයේ දන්නේ නැති කෙනෙක්ගේ යුතුය කන්ටික කරනවට වඩා හොඳට තමන් කරනවා ඒක. ඇයි තමන් මේක කරන්නේ? මේ වගකීම් ටික හොඳට කළා තමන් ඉක්මනට ධර්මයේ ප්‍රැක්ටිස් කරන්න මේකට උපකාරය කරගන්නයි කරන්නේ. සාමාන්‍ය ලෝකයේ මිනිස්සු ජීවිතයේ අවසාන ඉලක්කය කරගන්නේ එක්ක තමන්ගේ දරුවා, තමන්ගේ රැකියාව, තමන්ගේ ඥාතීන්, තමන්ගේ ගෙදර, තමන්ගේ ඉඩම මේවා තමයි ඔහුගේ අවසාන ගෝල එක. නමුත් ධර්මය දන්න කෙනාගේ ගෝල එක මොකද්ද? වැඩිදියත් තමන්ගේ ශරීරය ගැනවත් තමන් ෆයිනල් ගෝල් එක කරගන්නේ. ඇයි මේ ශරීරات ඉක්මනටම වෙනස් වෙනවා. අපේ ශරීරයෙන් නම දුර්වල වෙනවා, වයසට යනවා, කොණ්ඩෙ සුදු වෙනවා නේද? දත් ටික ටිකෙන් ටික හැලිලා යනවා. මේ ශරීරය ගැනවත් අපිට ඒ වගේ කොන්ෆිඩන්ස් එකක් තියාගන්න බෑ. නමුත් ධර්ම අවබෝධයේ ඉන්න කෙනාට මොකද වෙන්නේ? යා නිතරම සතුටෙන් ඉන්නේ. ඇයි? ඔහු කරපු කුසල දහම එක පැත්තකින් නිතර හිතනවා. දාන ආදී පින් දහම් කළා තියෙනවා නම් ඒව තමයි දවසට වැඩිපුර හිතෙන්නේ. හැබැයි ඒක සාමාන්‍ය මණ්ඩෙන් ලෙවල් එකේ සතුටක් ඉදරයි. ඔහු දාන අවසාන සතුට කියන්නේ මොකද්ද? දුකෙන් නිදහස් වීම. දුකෙන් නිදහස් වීම කියන්නේ මොකද්ද? මේ රූපෙන් නිදහස් වීම. රූපයෙන් දකිනකොටම තමන් දානවා නම් මේ නිරුද්ධ වෙච්ච රූපයගුවේ තමන් දකින්නේ කියලා. ඔහුට බාහිර රූපයක් වෙනස් වෙනකොට ඔහුට දුකක් නෙමෙයි ඇති වෙන්නේ. මොකක්ද ඇති වෙන්නේ? ඇත්තටම ලැජ්ජාව. ඇයියේ මේ මෝහය නිසා තමයි මේ රූපයට මුලා වෙලා දැන් මේ ටික දුක් ටික තමන්ට ආව නේද කියලා තමන්ටම තමන්ගෙන ලැජ්ජාව කඩගන්නේ. දැන් අපි යම් කිසි කෙනෙක් කේන්තියෙන් ඉනවා නම් අපි කියනවා දැන් ඔයාට කේන්ති කියලා නේද ඉන්නේ කියලා ඇහුවොත් තමන්ටම ලැජ්ජයි නේ. අන්න ඒ වගේම තමයි තමන්ට බාහිර රූපයකින් දුකක් එනකොට තමන්ම තමන් ගැන ඉන මොටිවේෂන් එකක් නැත්නම් සෙල්ෆ් අවයනස් එකක් ඇති කරගන්නවා. තමන්ට දැන් වැරදුනා නේද? තමන්ගේ මේ අවිද්‍යාව නිසා නේද දැන් මේ වෙලාවේ දුකෙන් ඉන්නේ කියලා තමන් දන්නවා. එතකොට ඔහුගේ ජීවිතයේහි ඉහළම හොඳම මිතුරා බෙස්ට් ෆ්‍රෙන්ඩ් බවට පත් වෙන කවුද එහෙනම්? මයින්ඩ්ෆුල්නස් එක. සම්පූර්ණම ධර්මය කියලා කියන්නේ මයින්ඩ්ෆුල්නස් එක. නිතරම සිහියෙන් ඉන්න එක. දැන් බලන්න අර දරුවා අර තට්ටු කරනකොට අපිට ශබ්ද වනම් අහන්න පුළුවන්. හැබැයි ඒ ශබ්දය අහලා අපි ඒක තේරුම් ගන්නකොට අපි ඒක තේරුම් ගන්නේ මනසින් කියලා දකිනවා නම් අපිට දුක එන්නේ නැහැ. අපිට දුක වෙන්නේ එවැලි අපි මයින්ඩ්ෆුල්නස් එකේ නොහිටියොත්. අපි හිතන්නේ මේ දරුවෙක් ගැහුවා කියලා. එතකොට ඒ ශබ්දය අපි දරුවට සම්බන්ධ කරලා තියෙන්නේ. මේ දරුවා ගැහුවා මේ වෙලාවේ. මේක ගහන්න හොඳ නැහැ. අපි ඒ ඔක්කොම ටික අපි පැත්තෙන් දාගන්නේ. හැබැයි ඒ දරුවා එක ගැහුවේ මෙතන මේ හේවිස පූජාවක් වගේ කියලා කල්පනා කළා නම් අපි එහෙම හිතුවොත් මොකද වෙන්නේ? අපේ පර්සෙප්ෂන් එක වෙනස් කළා, සම්පූර්ණ දුකෙන් වෙනස් වෙනවා පුළුවන්. එතකොට දැන් යාට තේරෙන විදිහට අපි කියමු මේ හේවිස නාදයක් කරන අදහසින් ඈයක කරන්නේ කියලා. දැන් බලන්න පර්සෙප්ෂන් එක වෙනස් වෙච්ච ගමම දුක් ටිකෙන් වෙනස් වෙන්නේ නැහැ. දැන් එක අවස්ථාවක එක ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්න වෙලාවෙදී වෙනත් කෙනෙක් කියනවා අහවලා මෙන්න මෙහෙම නරක කෙනෙක් අහවලා මට මේ වගේ දේවල් කරා මං හිතන් හිටියේ නෑ මේ වගේ කෙනෙක් මේ වගේ දේවල් කරයි කියලා. එතකොට අර වැඩිහිටි හාමුදුරුවෝ මොකද්ද කියන්නේ? සාමාන්‍ය පුද්ගලයන්ගෙන් ඉහළ ගතිගුණ බලාපොරොත්තු වෙන්න එපා කියලා. දැන් ඔබ බලාපොරොත්තු වෙන ඉහළම ක්වොලිටිස් එයාගේ තියෙයි කියලා නේ. එහෙම ක්වොලිටිස් එයාගේ ළඟ නෑ සාමාන්‍ය කෙනෙක්. එතකොට සාමාන්‍ය පුද්ගලයන්ගෙන් ඉහළ ක්වොලිටිස් බලාපොරොත්තු වෙන්න එපා කියලා. දැන් අපි තමයි එයා දන් දෙන්නත් ඕන, එයා සංවරව ඉන්නත් ඕන, එයා හොඳට සිල්වන්තව ඉන්නත් ඕන අපි නේ හිතන් ඉන්නේ නේ. නමුත් එයා හැම කෙනෙක් එයා සාමාන්‍ය කෙනෙක්. එතකොට අපි හිතුවොත් මෙයා සාමාන්‍ය කෙනෙක්, මෙයාගේ ළඟ අඩුපාඩුකම් තියෙන කෙනෙක් කියලා හිතුවොත් මොකද වෙන්නේ? ඒ හිතනවත් එක්කම අපට අර අපේ පර්සෙප්ෂන් එක වෙනස් වෙච්ච ගමම්ම අපට බාහිර දුක් ටික එන්නේ නැහැ. හැබැයි ඒකෙන් කියන්නේ බාහිර දේවල් ඕන දෙයක් වෙන්න කියලා නිකන් ඉන්න නෙමෙයි මේ කියන්නේ. ඒක වළක්වන්න පුළුවන් දේවල් වළක්වනවා. හැබැයි වළක්වන ගමන් තමන් දන්නවා බාහිර දුක් ටිකෙන් තමන් නිදහස් වෙන ක්‍රමයක් දන්නවා. අන්නේ දැනගෙන ඉන්න කෙනා තමයි ඇත්තටම ජීවිතයෙන් ප්‍රයෝජන ගන්න කෙනා බවට පත් වෙන්නේ. ඉතින් මේ ධර්මයක් ලැබිච්ච අවස්ථාවේදී කාටකින් අපි නිතරම සුගතිගාමි වෙන්න පුළුවන් මානසිකත්වයක ඉන්නට ඕන. කොහොමද තමා සුගතිගාමි වෙන්න මානසිකත්වයක ඉන්නවද කියලා තමන් බලාගන්නේ. තමන් ජීවිතේ වැඩිපුර කරපු හොඳ දේවල් දවසේ වැඩිපුර මතක් කරගන්න ඕන. තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් මරණයෙන් පස්සේ සුගතිය වෙන කෙනද කියලා. දවසේ වැඩිපුර මතක් වෙන්නේ තමන් ජීවිතේ කරපු හොඳ දේවල් නම්. අම්මට තාත්තට සලකපු හැටි, ස්වාමීන් වහන්සේලට දානි දීපු හැටි, බුද්ධ පූජා පවත්වපු හැටි, බණහපු හැටි, ධර්ම දානමය කරපු පින්කම්, මෙන්න මේව දවසට වැඩිපුර වාර ගණක් මතක් වෙනවා නම් ඒ කියන්නේ තමා සුගතියට යන්න හොඳ ආත්ම භාවයකට යන්න සූදානම් ඉන්න කෙනෙක්. ඒ විතරක් නෙවෙයි, තමන්ට දවසට වැඩිපුර වාර ගණයක් බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගරත්නේ මතක් වෙනට ඕන. මෙන්න මේකෙන් කියනවා මොකද්ද? අපට මරණාසන්න මොහොතේ 아무තෙන් වරි වෙන දෙයක් නැහැ. ඒක ගානට හේතුඵල දහම අනුව හොඳම අරමුණක් ඉවරට ගෙනත් දෙනවා. අපිට කරන්න තියෙන දවසට වැඩිපුර හොඳම දෙයක් සිහි කරමින් ඉන්න එක. ඒ කරන සිහි කරන දේවල් නොත් වැදගත්ම දේ මොකද්ද? ධර්ම කරුණක් සිහි කරමින් ඉන්න එක. එක බුදුහාඳුරන්ගේ බුදුගුණ, ධර්ම කරුණක්, සංඝ රත්නය, ඒ අතරෙත් කර්මය ගැන, පරිසම්පාදේ ගැන, ඒ චතුරාර්ය සත්‍ය ගැන, ස්කන්ධ පංචකය ගැන, බොජ්ජංග ගැන, සතර සතිපට්ඨානය ගැන, මේ වගේ කරුණක් නිතර කම්පයා කර කර මනසින් ඉන්න ඕනේ. එතකොට ඒත් එක්ක තමන් ඇත්තටම භාවනාවකම ඉන්නේ. ඒකේ අවසාන රිසල්ට් එක තමයි තමන්ගේ ස්කිල් ෆුල්නස් එක බලන, තමන්ගේ ග්‍රේට් පොයින්ට් ඇවරේජ් එක, නැත්නම් IQ එක, නැත්නම් ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එක බලන ස්ථානය මොකද්ද? තමන්ට රූපයක් මතක් වෙනකොට ඒ රූපේ නිරුද්ධ වෙච්ච දෙයක් විදිහටද බලන්නේ, තාම තියෙන දෙයක් විදිහටද බලන්නේ කියන මෙන්න මේක තමයි මෙෂර්මන්ට් එක. මේක තමයි ටර්නින් පොයින්ට් එක. අපි බුදුහාඳුරුවොත් එක්ක ඉන්නවද, අපි නැත්නම් සංසාර චක්‍රයේ මායාවත් එක්ක ඉන්නවද කියලා බලන සයින් එක මේක. ඒ නිසා මේකට හොඳම භාවනා කමඨහන තමයි ආනාපාන සතිය. ආනාපාන සතියට නිතරම හිත මේ ස්ථානේ තියාගෙන ඉන්න ගමන් නිතරම දකින්න මේ වෙලාවේ Tamanට මතක් වෙන රූපය, නිරුද්ධ වෙච්ච රූපයකුයි මේ මතක් වෙන්නේ. ඒ මතක් වෙන්නේ මතකියක් දිගට තියෙන එකක් නෙවෙයි. ඒ මොහොතේ හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් එතනම නිරුද්ධ වෙන දෙයක් කියලා දකින්න දක්වන්නේ. දකින්න දකින්න තමන්ට ලොකු බර ටිකක් අඩු වෙලා යනවා දන්නේ මන්නේ. දැන් ඔළුවේ තියෙන විශාල බරක් නොරුවේ තියාගෙන ඉන්නේ. අන්නේ බර බිමින් තියෙන එක තමයි බාර නික්කේප කියන්නේ. බර බිමින් තියෙන එක, වේට් එක රිලීස් කරන එක. මේ රූපෙ නිදහස් වීම තමයි මේ කියන්නේ. එතකොට මේ අපි කරන හැම දෙයකම අවසානයේ අපි ගන්න රිසල්ට් එක තමයි මෙන්න මේ මයින්ඩ්ෆුල්නස් එකෙන් මේ ඉන්ෆර්මනන්ස් එක රිෆ්ලෙක්ට් කරන ඩියුරේෂන් එක වැඩි කරගන්න එක. නෙට් එක ලොකු බරක් අඩු වෙනවා. අඩු වෙන විතරක් නෙවෙයි, ඒ බර අඩු වෙනකොට අපිට ලොකු සතුටක් එනවා. ඒ සතුටත් එක්ක ඉන මොටිවේෂන් එකත් එක්ක ඊළඟට තමන්ට ලොකු දෙයක් ඇති වෙනවා. මොකද්ද? තමන් කොච්චර වටින දෙයක් මේ ලෝකෙන් ලබාගෙන තියෙනවද, එහෙනම් තමන් කොච්චර ග්‍රැටිටියුඩ් වෙන්න ඕනද කියලා. එදාට පින්නතුනි අපි අපේ ගෙදර විතරක් නෙවෙයි පාර දිගට අතුගාගෙන යයි අපි. අපි ලෝකෙට කරන්න පුළුවන් උපරිම දේ කරනවා එදාට. ඒ කරන දේවල් උනත් වටිනාම දේ මොකද්ද? ඔව්, සම්බ දානං ධම්ම දානං දිනාදිකේ විදියට ධර්ම දාණය තමයි ඊට පස්සේ වැඩිපුරම දේ. ඇයි? කැමක් බිමක් දෙනවා වගේ නෙවෙයි මේක. සම්පූර්ණ දුකේ නිදහසෙන් මේ මැසේජ් එක පුළුවන් තරම් ප්‍රමාණයකට බෙදා හරින උනන්දු වෙනවා. තමන් උනන්දු වෙන විතරක් නෙවෙයි දාට මේ ධර්මයේ ප්‍රචාරය කරන්න කෙනෙක් ඕන නම් තමන්ගේ දරුවෝ නම් දරුවත් එදා සාසන පූජ කරනවා. ඒ තරම්ම අභ්‍යන්ත පරිවර්තනයක් වෙනවා. ඇයි ඔහු එදාට දකිනවා මේ ලෝකෙමයි දුක් විඳින මිනිස්සු ධර්මයේ දන්නේ නැති නිසා ඒ දුක් විඳින්න පිටය නෙවෙයි අපේ මාතියේ අම්මලා තාත්තලා කියලා දකින්නේ. අපිට හිතෙනවා අපේ ඥාති ටික විතරේ අපේ කියලා නේ. ඇතැන් මේ දරුවා මේ ආත්ම භාව විතර වෙන්න පුළුවන් තමන්ගේ ළමයා. අල්ලපු ගෙදර ඉන්න ළමයා ආත්මව 10 ගෙදර ඔබෙම දරුවෝ වෙලා හිටිය කෙනා. අන්න ඒ නිසා අන්නේ කරුණාවත් එක්ක හැකි තාක් දුරට මේ ධර්මය ලෝකෙට දෙන්නට උනන්දු වෙනවා. ඉතින් දානෙන් පටන් අරන් බුද්ධ පූජාව තියලා පංචශීලය රැකලා මෛත්‍රිය භාවනා කළා අන්තිමටම සතිපට්ඨානය වඩමින් ඒ කෙනාගේ අවසාන ඉලක්කය රූපෙන් නිදහස් වීම. රූපේ පැත්තෙන් නිදහසන විතරක් නෙවෙයි නාමයේ පැත්තෙනොත් මනසත් එක දිගට තියෙන දෙයක් නෙවෙයි හැම වෙලාවෙම මේ මනස හටගෙන මෙතනම නිරුද්ධ වෙන දෙයක් කියලා ਉਹ දකිනවා. මේකට කියන්නේ අනිමිත්ත ශුන්්‍යත අප්පහනිහිත කියලා. කිසිම තැනක් නිමිති වශයෙන් හිත බැසගන්නේ නැහැ. අනිත්‍ය විදිහට දකිනවා. ශුන්්‍යත හැම දෙයක්ම හිස් දෙයක් විදිහට දකිනවා. අප්පහනිහිත කිසිම දෙයක් සාර වශයෙන් එසෙන්ස් එකක් විදිහට බාහිර කිසිම දෙයක් ගන්නෙ නැහැ. ඇයි? ඒකට හේතුව මේ කිසිම දෙයක් මත අපි යකුණට අපට ඒ කිසිම දෙයක් ඉස්තිරම තියාගන්න බෑ. දැන් බලන්න මේ ළමයාට අද මේ සෙල්ලම් බඩු දෙක ලොකුම දෙයක් නේ. හැබැයි තව අවුරුදු 5ක් විතර යනකොට එයාට මේවා වටින්නේ නැහැ. ඊට පස්සේ පොත්පත් ගන්නේ. ඊට පස්සේ විශ්වවිද්‍යාලය ගියාට පස්සේ ඇතැම්මිට ලැබ් එකේ මොකක් හරි වෙන දෙයක් කරන්න. මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට මේ ළමයාම වයසට ගිහිල්ලා එක්තැන් වෙන දවසකුත් එනවනේ. තවරුදු 80ක් යද්දි මේ ඇතැම්මිට ඇඳකට වෙලා ඉන්නවා. ඒකට බලන්න අර මුල් කාලේ සතුට ලබන කරපු දේවල් ජීවිතේ එක එක අවස්ථාවේදී කරපුවා ඒ ටික කාලකට විතරයි. ඒ දරුවෝ වගේ තමයි අපේ. අද අපි සතුට විඳින කියලා අම්ස දෙයක් කරනවා නම් ඒකත් දිගටම තියෙන දෙයක් නෙවෙයි. ඒවා කාලයකදී අපේ නයින් වෙනවා. නමුත් අපි ධර්මයෙන් සතුට විඳින ගියොත් මොකද වෙන්නේ? ඒකෙම වෙනස් වෙන්නේ. ඒ ධර්මයේ ප්‍රැක්ටිස් කරලා ලබන සතුට හැමදාම එක වගේම තියාගන්න පුළුවන්ව. අනිත් අය එනවා යනවා, යාළුවෝ එනවා යනවා, සල්ලි අතට එනවා යනවා, රැකිරක්ෂා එනවා මාරු වෙනවා, විස්රාම යනවා වෙනවා. නමුත් ධර්මය කියන එක එහෙම නැහැ. ඒක අපේ සෙවණැල්ල වගේ අපිට හැමදාම අපේ පිටපස්සෙන් එන අපට උදව් කරනවා. අපිට දුකෙන් නිදහස් වෙන්න සැබෑ කල්‍යාණ මිත්‍රයෙක් වගේ. ප්‍රැක්ටිසින් ධම්ම, ස්පෙෂලි ප්‍රැක්ටිසින් මයින්ඩ්ෆුල්නස් ඉස් ද බෙස්ට් ෆ්‍රෙන්ඩ් ඉන් අවර් ලයිෆ්. මේක තමයි ඇත්තටම අපේ ජීවිතේ පරමාර්ථය කරගන්නට ඕන. එහෙම පරමාර්ථය කරන කෙනාගේ සතුට කවදාවත් අඩු වෙන්නේ නැහැ. අපි බාහිර දෙයක පුද්ගලයෙක් පිළිබඳව සතුටක් නම් බලාපොරොත්තු වෙන්නේ ඒ සතුට කවදා හරි අඩු වෙලා යනවා. නමුත් ධර්මයෙන් අපි සතුට විඳින්න මනස උරු කරගත්තොත් ඒ සතුට කිසිදාක අඩු වෙන්නේ නැහැ. එන්න එන්නම සතුට වැඩි වෙනක වෙන්නේ. අපේ හිත කෙලෙස් වලින් මිදෙන මිදෙන්න, විශේෂයෙන් අපේ හිත අවිද්‍යාවෙන් මිදෙන මිදෙන්න අපට පුදුම විදිය සතුටක් ඇති වෙන්නේ. මේ ශරීරය වයසට ගියත් ලෙඩ වුණත් ඒ ශරීරය නිසාවත් අපට අවසානයේ දුකක් ඇති වෙන්නේ නැහැ. මොකද අපි ශරීරයේ මතවත් ඩිපෙන්ඩ් වෙලා නෙවෙයි ඉන්නේ. අපි සම්පූර්ණයෙන් ඩිපෙන්ඩ් වෙලා ඉන්නේ ධර්මයේ මත. ධර්මය කියන්නේ මයින්ඩ්ෆුල්නස් එක මත, නැත්නම් ඉන්සයිට් මෙඩිටේෂන් එක මත. ඒ තුල ඉන්නකොට අපි සම්පූර්ණයෙන්ම සතුට ජීවිතය අඛණ්ඩව පවත්වා ගන්නයි බවටපත් වෙනවා. ඉතින් අපි මේ දන් දෙන්නේ ඇයි? අපි මේ පින්කම් කරන්නේ හැම දෙයකම මේ ධර්මය ලබා ගන්න, ඒ ධර්මයේ ප්‍රැක්ටිස් කරන්න අවශ්‍ය බෑග්ග්‍රවුන්ඩ් එක, එන්වයරන්මන්ට් එක සකස් කරගන්න තමයි මේ හැම දෙයක්ම අපි කරන්නේ. එනිසා අපට වටිනාම දේ ධර්මය. ධර්මය ලැබෙන විතරක් නෙවෙයි ඒ ධර්මය පුහුණු කරන හොඳ වටා පිටාවක්, පහසුකම් ටිකක්, පරිසරයක් අපට තියෙනට ඕන. අන්න ඒ සඳහා ප්‍රාර්ථනා කරමින් තමයි අපි මේ හැමදේම කරන්නට ඕන. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද හිමිදිර පාන්දර ඉතාම වටිනා උතුම් පින්කමක් සිදු කරගත්තා කියලා ඔබ හැම දිනෙකම සතුටට පත්වන්න. අසන්ත මහත්මාගේ නිවසේ තමන්ගේ ආදරණීය දෙමව්පියන්ට ආශිර්වාද පිණිස ඒ විදේශ ගමනට සූදානම් වන අවස්ථාවේදී සුබ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරමින් සිදු කරපු දානමය පින්කමයි ඔබාශිනී නෝනා ඇතුළු මේ හැම දිනෙක මේ සිදු කළේ. ඉතින් ඔබ හැම දිනාට මේ ගැන හිතලා හුඟා සතුටට පත් වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් අටපිරිකර, සෙසුපිරිකර සහිත ඉතාම ප්‍රණීත දානයක්, ඒ වගේම තමන්ගේ නිවසේහි ගෙදර තියෙන පළතුරු ආදිය ස්වාමීන් වහන්සේලාට පූජා කරලා බොහොම සතුටෙන් මේ පින්කම සිදු කළා. ඔබ මේ පින්කම කළේ මේ වැඩම කළ හාමුදුරන්ට විතරක් නෙවෙයි, සැරියුත් හාමුදුරෝ, මුගලන් හාමුදුරෝ, මහා කාශ්‍යප හාමුදුරෝ, අනුරුද්ධ හාමුදුරෝ ඇතුළු ඒ සියලුම හාමුදුරෝ මගේම ගෙදරට වැඩලා මගේ දානය පිළිගත්තා කියලා හුඟක්ම සතුටට පත්වන්න. ඒ සිතුවිල්ලත් ඇතුව මේ සියලු පින්කමල ආනිසංසයෙන් අප නමින් මියගිය ඥාතීහුද මේ පිණින් සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි සාදු කියලා ඥාතින්ට පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. මේ සියලු පින්කමල ආනිසංසයෙන් දෙවියනොත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැම දිනාටම දෙවියන්ගේ ආරක්ෂාව සලසා දෙත්වා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පින්තුණු හුඟක් සතුටට පත් ගන්න. අද මේ කාර්යබහුල දවසක් වුණත් ඉතින් බුදු දම සංඝ කියන තෙරුවන කෙරෙහි මහත් ගෞරවයෙන් ඒ වගේම තමන්ගේ ඥාතීන් කෙරෙහි මහත් මෛත්‍රියෙන් සිදු කරපු පින්කමයි. අද දිනත් තමගේ මේ පුතුණුවන්ට ආශිර්වාද පිණිස සිය නිවසේදීම සිදු කළේ මේ සියලු පින්කමලානි සංසයෙන් ඔබ හැම දිනාටම මෙලොව වශයෙන් නිරොග් නිරෝගී සම්පත්තිය කිර ජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනා අනුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතු. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු අනුමෝදාමි. සාදු අනුමෝදත. සෝපත්තේ සෝපත්තේ සෝපත්තේ සෝපත්තේ.